ආනාපාන සතිය කියලා කියන්නේ ගොඩාක්ම සංකීර්ණ විෂයක් ඒක. එක එක තපස්වරුන්ට එක එක විදිහට ගෝචර වෙන්නේ. ආනාපාන සතිය කමඨාන් සාකච්ඡා කරන්න ගත්තාම මුළු ආයුෂ කාලෙම කතා කරන්න තරම් කරුණු තියෙනවා. ඒ තරම් එක සංකීර්ණයි. හැම තථාගතයන් වහන්සේ නමක්ම අනිවාර්යයෙන්ම දේශනා කරන සූත්‍ර ගණනාවක් සාකච්ඡා කරන කමඨාන ආනාපාන සතිය. ඔබ වහන්සේ මේ වඩන කමඨාන එහෙම නැත්නම් මේ ආනාපාන සතිය තුළ ඒ සෑල්ල වෙන ස්වභාවය ඇයි මේ ස්ථීර වශයෙන් පවතින්නේ නැත්තේ? කෙලෙස් අඩු වෙනවා. ඇයි? අපි අරමුණ ගත වෙනකොට අපි යම් අරමුණක පවතිනකොට අනිත් අරමුණ වලට මොකද වෙන්නේ? ඒවා අතුරුදාන් වෙනවා. ඒවා අපට අයිමි වෙනවා. කෙටියෙන් කියනවා නම් එක චිත්තසනයකට එක සනයකට සිතවිලි 1000 ගණන් ඉපදෙනවා නම් අපි අරමුණු ගත වුණාම අපිට ඉන්න පුළුවන් වෙන්නේ එක අරමුණකනේ, එක සිතවිල්ලකනේ. එතකොට ඉතුරු 999 ම නිරෝධ වෙනවා. එහෙම නැත්නම් ඒක අපට අයිමි වෙනවා. එතකොට සිතවිලි 999 කින් උදාහරණයක් වශයෙන් මම කියන්නේ සිතවිලි 999 කින් ඇතිවෙන්න තියෙන දුකත් අපට අයිමි වෙනවා. ඒකයි මේ ආනාපාන සති භාවනාව තුළ ඒ කමඨාන තුළ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒක භවන වඩන භාවනා යෝගියා ක්‍රමානුකූලව නිවෙනවා. එයාට තේරෙනවා ඒක වඩනකොට ඉස්සරට වඩා මම නිවෙනවා. ඒ කාලේ කම්පා වෙච්ච දේවල් වලට දැන් කම්පා වෙදෙන්නේ නැහැ. ඒ කාලේ ගැටුණ දේවල් වලට දැන් ඉනහ යනවා. ඇයි? දැන් ගැටීමක් නැහැ. නමුත් මේ භාවනා යෝගියා මේම සෑල්ලු වෙනකොට, මේම සරල වෙනකොට සමහර අවස්ථාවලදී මේ සිත තුල අපි නොසිතන දේවල්, අපි බලාපොරොත්තු නොවන පීඩන කම්පන ඇති වෙන්න පුළුවන්. ඒක එක හේතුවක් තමයි අර කමඨාන තුලින් අපිට ඇති වෙච්ච නිවීම. ඒ සැනසෙල්ල දීර්ඝව පවතින්නේ. ඇයි? අපි යම් යම් සිතවිලිත් එක ගණදෙන කරනකොට, ඒ කමඨාන වැරදෙනකොට, අපි වෙනත් අරමුණු ගත වෙනකොට අර සැනසීම, ඒ විවේකයේ, ඒ Nirodha අපට අයිමි වෙලා නැවත කැළඹිච්ච ස්වභාවයකටපත් වෙනවා. එතකොට භාවනා යෝගියාට තේරෙනවා මේක තුළ විඩාවක් තියෙනවා. මේක පවතින්නේ නැහැ. මේක පවත් ගන්න උත්සාහ කළාට මේක හරියන්නේ නැහැ. එතකොට මොකද කරන්න ඕනේ? ඒ තින කමඨාන ඒ කියන නිවනට ගැලපෙන විදියට, Nirodhaට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මේ කමඨාන තවත් සරලව, තවත් සෑල්ලුව, තවත් නිවෙන විදිහට වඩන්න පුළුවන්. ආස්වාස කරනකොට මුළු විශ්වයම, විශ්වය කියලා කිව්වේ අපේ ග්‍රහලෝක මණ්ඩලය නෙමෙයි, අපේ පද්ධතිය නෙමෙයි, මුළු විශ්වයම තමන් තුළට ඇතුල් වෙනවා. කොහොමද ඇතුල් වෙන්නේ? අණුවතේ මිලියන ගානක් තියෙන ග්‍රහය හැම එකක්ම අණුවතේ තමන්ගේ කයට ඇතුල් වෙන සියලු නාම රූප ටික ආස්වාසයෙන් ඇතුල් වෙනවා. ප්‍රාස්වාස කරනකොට මුළු විශ්වයම තමන්ගේ කය තුලින් විසිරලා යනවා. එහෙනම් තමන් විශ්වේ බවට පත් වෙනවා ප්‍රාස්වාසයේදී. විශ්වේ තමන් බවට පත් වෙනවා ආස්වාසයේදී. දැන් මේ කමඨාන මේ විදිහට වඩන්න ගත්තොත් අර වඩන ආනාපාන සතිය තුල විශාල නිවීමක් ඇති වෙන හේතුව මේ ලෝකේ කිසිම දෙයක් අල්ලගන්න විදියක් නැහැ. මුළු විශ්ව පද්ධතියම ආස්වාස කරනකොට තමන් තුලට පැමිණිලා තමන් බවට පත් වෙනවා. ප්‍රාස්වාස කරනකොට තමන් විසිරිලා මුළු විශ්ව පද්ධතිය බවට පත් වෙනවා. එතන පුද්ගලයෙක් නැහැ, සත්වයක් නැහැ, Nirodhayak වමනයි තියෙන්නේ, ක්‍රියාවලියක් වමනයි තියෙන්නේ. එනම් සමහර කමඨාන් තියෙන වඩාගෙන යනකොට ඒක තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන විදිහට ටික වෙනස් වෙගෙන යනවා. හොඳම උදාහරණය තමයි පොඩි කාලේ ඉපදිච්ච ළමයෙකුට නෑඹලියකට බත් දාලා පොල් කටු හැන්දකින් හොඳට පොඩි කරලා බෙරි කරලා අල කෑල්ලකුත් දාලා ඒකත් එක්ක හොඳට මිශ්‍ර කරලා ජෙලිය වගේ හදලා නිකම්ම නිකන් දෙන්න බෑ. යා කන්නේත් නෑ. යාට කපුටේ පෙන්වන්න ඕනේ, ගිරවේ පෙන්වන්න ඕනේ, ලේනේ පෙන්වන්න ඕනේ. උසාගෙන ඇතමයක් විතර හැවිදින්නත් ඕනේ. එතකොට තමයි යා කන්නේ. හැබැයි පාවතර විතර ඉගෙන ගන්න කාලේ අපි එහෙම කරන්නේ නෑ. බට්ටික ලස්සන්ට දාලා යා ළඟ දීලා වල්ලා යාට කන්න කියලා කිව්වම යා කනවා. හැබැයි ළඟ ඉන්න ඕනේ. හත් ඔක දාන්න ඕනේ, පිඟාන අත් කරන්න ඕනේ, කට පිය දාන්න ඕනේ. ඒ වගේ පොඩි උදව්වක් කරනවා. හැබැයි එයා කනවා. හැබැයි ලොකු වෙලා අවුරුදු 20 පවුනාට පස්සේ ඒ උරතල් කිරලි කට හොදලා ඒවා මොකවත් නැහැ. පිඟාන ඒදුවේ නැත්තම් ටොක්ක්ක් දෙනවා. එහි කෑවොත් පිඟාන ඕව දාන්න ඕනේ. එතකොට අර පොඩි කාලේ ඒවා මොකවත් නැහැ. එහෙනම් දරුවා ලොකු වෙනකොට එයා කෑම ගන්න ක්‍රමවේද වෙනස් වෙනවා නම්, වතුර බොන ක්‍රමවේද වෙනස් වෙනවා නම්, නිදා ගන්න ක්‍රමවේදයක් වෙනවා. පොඩි කාලේ ඔයේ වැටිලා පෙරලා නිදා ගන්නවා. ඒ දරුවා ටිකක් ලොකු වෙනකොට ටිකක් සංවරව නිදා ගන්නවා. එයා වයසට පැමිණියෝ. එයාට වෙනම කාමරයක් තියෙනවා. එයා නිකන් ප්‍රසිද්ධියෙන් නිදා ගන්නෑ. එහෙම ඉතන ඉතන තැඟල වැටිලා ගොරවන්නේ නැහැ. එනම් මේ නිදා ගන්න ක්‍රමය පව වයසින් වයසට වෙනස් වෙනවා. එහෙනම් යම්කිසි ශ්‍රාවකයෙකුට ලෝකෝත්තර කමඨාණක් ලැබුණාම ඒ කමඨාණ වඩන භාවනා යෝගියා පුතුජන මට්ටමේ වඩනකොට එක එක විදිහට වඩනවා. අර කිරි දරුවට බත් දෙනවා වාගේ. ඒ භාවනා යෝගියා සම්මා දිට්ඨියකට පැමිණියොත් සෝතාපන්න වුණාම එයා ඒක ටිකක් වෙනස් විදිහට වඩනයි. එයාගේ ප්‍රඥාවට ගැළපෙන විදිහට. ඒ භාවනා යෝගී ඒක වඩනකොට සකෘදාගාමි වුණොත් සකෘදාගාමි තත්ත්වෙන් එයා වඩනවා ඊට වඩා ටිකක් වෙනස් විදිහටයි. සෝතාපන්න ක්‍රමයේ දැන් ගැළපෙන්නේ නැහැ. පුතුජන ක්‍රමයේ කොහොමද ගැළපෙන්නේ? එයා වඩන සකෘදාගාමි ක්‍රමයට ගැළපෙන එක. ඒ භාවනාවම ටිකක් තවත් දියුණු වෙලා අනාගාමි වුණාන් පස්සේ ඒ සකෘදාගාමි ක්‍රමයේ දැන් හොරතු දෙන්නේ නැහැ. දැන් එයා ඒක වෙනස් කරගෙන අනාගාමි ක්‍රමයට වඩනවා. රාත්‍රුණාම ඒ හැමදේදී ආ බලාගෙන ඉන්න එයා වඩන්නේ නැහැ. ඇයි? වැඩෙන තැනට ඇවිල්ලා. එහෙනම් අපි වඩන භාවනාව ස්ථිර එකක්ද නැහැ? සබ්බේ සංඛාර අනිච්චනම් කමඨාන කොම ස්ථිර වෙන්නේ? ඒකත් වෙනස් වෙනවා. සෝවාම වෙනකොට වෙනස් වෙනවා. සකෘදාගාම වෙනකොට වෙනස් වෙනවා. අනාගාම වෙනකොට වෙනස් වෙනවා. රාත් මාර්ගයට වෙනකොට වෙනස් වෙනවා. රාත් ඵලයේදී කමඨාන නිරෝධ වෙනවා. තමන්ම කමඨාන බවට පත් වෙලා නිසා ඒ කමඨානේ අවශ්‍යතාවය තමන්ට නැති වෙනවා. එහෙනම් සමහර කමඨාන් වඩනකොට ඒ කමඨාන දීර්ඝ කාලන වඩනකොට ඒක තුළ පැවැත්මක් අට ගන්නවා. සියලු පැවැත්ම දුකට හේතුවක්. ඒක තමයි තථාගත පණිවිඩය. හැම බලාපොරොත්තුවක්ම දුක ඇති කරනවා. හැම පැවැත්මක්ම දුකට හේතුවක් වෙනවා. එහෙනම් මේ සංකල්පයට අනුව, මේ සමීකරණයට අනුව අපි මේ වඩන කමඨාන තුළ පැවැත්මක් හටගත්තොත් ඒ පැවැත්ම ඒකාන්ත වශයෙන් අපට දුකක් ඇති කරනවාමයි. බලාපොරොත්තු ඇති කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි බලාපොරොත්තු කැඩුනොත් අනිවාර්යෙන් දුක හට ගන්නවා කියන එක තාපසයා දැනගන්න ඕනේ. එහෙනම් දුක අට නොගන්න බලාපොරොත්තු තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද? මගේ සෝවාන් ඵලය කවදරි අහිමි වෙනවා කියලා එයා බලාපොරොත්තු වෙනවා. ඒ කාන්ත වශයෙන්ම සකෘදාගාමී වෙනකොට ඒක අහිමි වෙනවා. හැබැයි දුක කට ගන්න නැහැ. ඇයි? එයා සෝතාපන්න ඵලය පවත්තන්න නෙමෙයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒක අහිමි වෙනවා කියලා එයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ නිසා සකෘදාගාමි වෙනකොට ඒ සෝතාපන්න ඵලයට අයිමි වෙනවා. හැබැයි දුක දැනෙන්නේ නැයි. ඒ බලාපොරොත්තු අදලා තින්නේ දුක දැනෙන්නේ නැති විදියට. අද මට බත් ලැබෙයි, බත් ලැබුණොත් මම බත් වළඳනවා. පාන් ලැබෙයි, සමහර විට පාන් ලැබුණොත් පාන් වළඳනවා. නෑ මොකවත් නෑ, අද කැඳක් ලැබෙන්නේ. කමක් නෑ, කැඳ ලැබුණොත් කැඳ වළඳනවා. යනකොට බතුත් හම්බෙනවා, පානුත් හම්බෙනවා, කැඳත් හම්බෙනවා. ප්‍රශ්නයක්වත් නෑ. ඇයි? මම අද පාන් වළඳනවා, පාන් ඕනේ කියලා පිණ්ඩපාතේ කියලා බත් හම්බුනොත් දැන් බලාපොරොත්තු කැඩුනානේ. දුකට ගන්නවා. එහෙනම් තාපසයා දක්ෂ වෙන්න ඕනේ කමඨාන් වඩනකොට තමන් වඩන මාර්ගය තුළ, තමන්ගේ කමඨාන තුළ දුක අට නොගන්න විදියට වඩන්න. එහෙනම් ඔබ වහන්සේ වඩන කමඨාන තුළ දැන් දුකක් ඇති වෙලා, මොකද්ද? විඩාවක් තියෙනවා. මේක නිරෝධ වෙනවා. නමුත් මේක මේ දීර්ඝව යන්නේ නැහැ. මේක පවතින්නේ නැහැ. මේක තුළින් අර සැනසීම සෑහීම නිතර ලැබෙන්නේ නැහැ. ඒ වඩනකොට ලැබෙනවා, පස්සේ නැතුව යනවා. ඇයි මේක පවතින්නේ නැත්තේ? ඇයි මේක තුළ ඒකාකාරී ස්වභාවයක් නැත්තේ? මේක Nirodhe දක්වා මේක යන්නේ නැත්තේ ඇයි? මේක පවත්ව ගන්න මම අපෝසත් වෙන්නේ ඇයි? ඇයි මේ වගේ ප්‍රශ්නාවේ භාවනා යෝගියා බලාපොරොත්තු හදන්න ඕනේ දුක නොලැබෙන විදියට? අපිට ඒ ප්‍රඥාව මදි නිසා, ඒ දුර්වලකම් නිසා අපි සමහර විට බලාපොරොත්තු හදනවා දුක ඇති වෙන විදියට. එමනම් අනිවාර්යයෙන්ම දුක ලැබෙනවා. එනම මේ විශ්වයේම කොටසක් තමයි මම. මූදට ගිහිල්ලා අපි බාල්දිය දාලා වතුර එකක් ගන්නවා. ඒ මූදෙම කොටසක් තමයි. අර මූද බාල්දියට ගත්තා. නැවත වතුරක විසි කරනවා මූදට. විසි කරාම මේ බාල්දිය නැවත මූද බවට පත් වුණා. දෙකම එකයි. අරකෙන් ගත්තාම බාල්දිය වතුර කියලා කියනවා. නැවත දැම්මම මූදු වතුර කියලා කියනවා. මූදු වතුරමයි බාල්දි වතුර බවට පත් වුණේ. බාල්දි වතුරමයි මූද බවට පත් වුණේ. එන මම ආස්වාස කරන්නේ මොනවද? මගේ එකක් නෙමෙයි, විශ්වයේ කොට සකස්වාස කරන්නේ. හැම ග්‍රාහයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ 90කින් නෙමෙයිද? 90ක් තවත් 90ක් එක බැඳෙනවා, ඒක තවත් 90 ගණනක් එක බැඳෙනවා, ඒක දූවිල්ලක් බවට පත් වෙනවා, ඒ දූවිල්ලට තවත් 90 එකතු වෙනවා, ඒක පාංශු කොටස් බවට පත් වෙනවා, පාංශු කොටස් එකතු වෙලා පාසාන කුට්ටි බවට පත් වෙනවා, ඒ කුට්ටි වලට තවත් ඒවා ලොකු ලොකු ඒවා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ග්‍රාහ නිර්මාණය වෙනවා. ඒ ගාය භ්‍රමණය වෙනකොට පීඩනයක් ඇති වෙන ඒකට අනුව ඒක තුළ තියෙන අණු වලට අනුව එකතු වීමක් ඇති වෙනවා. ඒ නිසා අණු ගණනක් එකතු වෙනකොට වතුර බවටත්, අණු ගණනක් එකතු වෙනකොට ආලෝකයේ බවටත්, අණු ගණනක් එකතු වෙනකොට පස බවටත්, අණු ගණනක් එකතු වෙනකොට ඒක වායෝ බවටත් පත් වෙලා සතර මා භූත නිර්මාණය වෙනවා. ඒ සතර මා භූතයට සාපේක්ෂව විඥාන ඇතුළත වල සත්ව කොටස් නිර්මාණය වෙනවා. ඒ සත්ව කොටස්ගෙන් පොඩ පොඩ කුසල් වැඩි වෙලා මනුස්සයා දක්වා දියුණු වෙනවා. ඒ මනුස්සයාට මේක නිදාස්සෙන්න හිතෙනවා. එයා රහත් වෙනවා. ඒ මනුස්සයාට හැමදේම අවබෝධ කරගන්න හිතෙනවා. එයා පසේ බුදු වෙනවා. එයාට හැමදේම අවබෝධ කරගෙන අනිත් අය නිවන් ද හිතෙනවා. ඒ අය නිවල නිවන් දකින්න හිතෙනවා. එයා සම්මා සම්බුද්ධ වෙනවා. මේ විදිහට බුදුවරු කියලා පාරමිතා කියලා එකක් නිර්මාණය වෙනවා. එහෙනම් මේකේ ආරම්භය මොකද? අණු. එහෙනම් මං ආස්වාස කරනකොට මිලියන ගාන කණුනේ මං ආස්වාස කරන්නේ. මුළු විශ්වයම මන් තුළට හැදිලා එනවනේ. මේ විශ්වයනේ මං ගන්නෙ. මෙන්න මේ කාරණාව යම්කිසි මෝතක භාවනා යෝගයකට වැටුණොත් එයා ඒ කමඨාන එයාට ගැළපෙන විදිහට, එයාගේ නිවනට සරිලන විදිහට වෙනස් කරගන්නවා. මම ආස්වාස නෙමෙයි කරන්නේ. මෙච්චර කාලයක් ආස්වාස කළා. දැන් මම මේ විශ්වය තමන් තුළට ගන්නවා. ප්‍රාස්වාස කරනකොට තමන් විසිරිලා විශ්වය බවට පත් වෙනවා. ඒ අණු ටික නැවත විසිරලා විශ්වයට එකතු වෙනවා. විශ්වය බවට පත් වෙනවා. එහෙනම් මෙතනදී ඒ පැවැත්මක් අවශ්‍යද නැහැ. ඒක නිරන්තරයෙන්ම වෙන එකක්. ස්ථීර වශයෙන් මේ ක්‍රියාවලිය පවතින එක. පිරිනිවන් පානකම් අපවත් වෙනකම් මේ ක්‍රියාවලිය නොනවති පවතින එක. එහෙනම් ඒක තුළ තියෙන සැනසීම නොනවති පවතිනවා. ඒක තුළ විඩාව කටගන්න හේතුව මෙච්චර කාලයක් මම ජීවත් වුණේ ක්‍රියාව තුළ. උස්ම හිර වුණොත් තමයි තේට්ටුවක් විඩාවක් දැනෙන්නේ. උස්ම ගන්නව නම් තේට්ටුවක් දැනෙන්නේ නැහැ. එහෙනම් මේ කමඨාන තුළ තමන්ට දුකක් අටගන්න බලාපොරොත්තුවක් නැහැ. ආස්වාස කරනකොට මුළු විශ්වයම තමන් තුළට එකතු වෙනවා. ආග්‍රහණය කරගන්නවා. ප්‍රාස්වාස කරනකොට මුළු විශ්වයටම මම මිශ්‍ර වෙලා යනවා. තමන් විශ්වයේ බවට පත් වෙනවා. විසිරිලා විශ්වයේ ක්‍රියාවලියට එකතු වෙනවා. මෙන්න මේක ආස්වාස ප්‍රාස්වාස කරන ගමන්, ඒ කමඨාන වඩන ගමන් ඒකත් එක්ක මේක මෙනෙහි කරනවා. උස්ම ගන්නකොට ඒ විශ්වයම තමන් තුළට ඇතුල් වෙන බවත්, ඒ උස්ම හරිනකොට තමන් තුළින් තමන් මේ විශ්වයට මිශ්‍ර වෙලා විශ්වය බවට පත් වෙන බවත්. එහෙනම් මේ ලෝකයේ තියෙන හැම නාම රූප ගණදෙනුවක්ම ඒ විශ්වයේ තියෙන අණු වලට අනුව, ඒ තියෙන සංස්කාර ධර්මයට අනුව, අපි කරපු හේතුඵල ධාමට අනුව ඒවා ගණදෙනුවක් විතරයි මෙතන තියෙන්නේ. කිසිම දෙයක් තුළ ස්ථිරත්වයක් නැහැ. එන විවේකයක් ස්ථිර නැහැ. රාතේක විවේක ගන්නවද නැහැ. විවේකයක් දැනෙන්නේ නැහැ. දැනෙනවා නම් රාත් වෙලා නැහැ. රාතේකට කම්පාවක් දැනෙනව නැහැ. කම්පාවක් දැනෙනවා නම් රාත් වෙලා නැහැ. රාතේකට උදකලාවක් දැනෙනවද නැහැ. එහෙම දැනෙනවා නම් රාත් වෙලා නැහැ. නිරෝධයට කොහොමද උදකලාවක් දැනෙන්නේ? දැනෙන්න බෑ. එහෙනම් ඔයා කොයි ලෝකෙද ඉන්නේ? එයාට ලෝකයක් නැහැ. නැති ලෝකයක ඉන්නේ. පුද්ගලෙක් ඉන්නවද නැහැ? සත්වෙක් ඉන්නවද නැහැ? සපක් තිනවද නැහැ? දුකක් තිනවද නැහැ? නිවීමක් තිනවද නැහැ? නිවීම කටගන්නේ කාටද? මාර්ගයේ වඩන කෙනාට. පිපාසයේ සංසිඳන බව දැනෙන්නේ පිපාසිත කෙනාට පමණයි. හොඳට පැන් වළඳලා පිපාසයේ සංසිඳිච්ච කෙනාට පිපාසයේ සංසිඳින එකක් දැනගන්න විදියක් නැහැ. එහෙම කෙනෙකුට වතුර දුන්නාම එයාට හමාරුවක්, එහෙම නැත්නම් දුකක් දැනෙන්නේ. ඇයි? පිපාසයක් නම් මේක වළඳ ගන්න බෑ. ඒක තුළින් යාට දුකක් දැනෙනවා. පිපාසයේ සංසිඳන ඒ මානසිකත්වය දැනෙන කාටද? හොඳටම පිපාසයේ ඉන්න කෙනෙකුට. එහෙනම් රාතේ තුල නිවීමක් තියනවද නැහැ? ඇයි එයා නිවීම අඳුරන්නේ? නිවීම අඳුරන්නේ කවුද? කැළඹිච්ච කෙනා. එයාට තමයි නිවෙනකොට අනේ ඊට වඩා හද නිවිලානේ. මේ අඩුපාඩු ඇදුවා විතරයි පුදුමාකාර විවේක. එයාට නිවීම දැනෙනවා. ඇයි එයා තාම නිරෝධයට පත් වෙලා නැහැ. එයා තුල තාම හැවිල්ලෙනවා. එයා තාම පවතිනවා. හැබැයි මේ භාවනා යෝගියා ක්‍රමානුකූල නිවලා නිවලා නිවිලම ගියාම, නිරෝධයට පත් වුණාම ඊට පස්සේ මේ නාම රූප වලින් යට නිවීමක් දැනෙන්නේ නැහැ. ඇයි? එයා නිවිලා ඉන්න නිසා. නිවීමක් Tamanට දැනෙන්නේ Taman නිවිලා නැත්තම් විතරයි. ඒ නිවිලා නැති නිසා තමයි නිවීම යට තේරෙන්නේ, දැනෙන්නේ. සම්පූර්ණ නිවිච්ච කෙනාට වතුර වලට වතුර දැනෙනවද? වතුර ටිකක් වතුරට ගාවනවා. දැනෙන්නේ නැහැ. ඇයි? එයාත් වතුර නිසා. හැබැයි ලීයකට වතුර ගෑවපු ගමන් ලීය තෙමෙනවා, පෙඟිනවා. ඒතකොට ලීය දැනගන්නවා වතුර වැදුනායි කියලා. ගලකට වතුර වක් කරනකොට ඒ කොටස තෙමෙනකොට ගල පෙඟෙනවා. එතකොට ගල දැනගන්නවා වතුර වැටෙන බව. හැබැයි වතුරට වතුර වැටෙනකොට වතුර හඳුරගන්නේ නැහැ. ඇයි? එයාත් වතුර නිසා. එහෙනම් අද අපට නිවීමක් දැනෙනවා නම් ආස්වාස ප්‍රාස්වාසයේ යම්සි සෑල්ලුවක් දැනෙනවා නම් ඒ කියන්නේ තාම අපි සෑල්ලුවටපත් වෙලා නැහැ කියන එක. වඩන කමඨාන තුල පුරුදු කරන මාර්ගය තුල අපට ඒ නිවීම දැනෙනවා නම් ඒ කියන්නේ තාම අපි නිවීමටපත් වෙලා නැති බව. වතුර වලට වතුර දැනෙන්නේ නැහැ වාගේ අපි කවදාරි නිරෝධයටපත් වුනාම නිවීමටපත් වුනාම ඒ නිවීම කිසිම තැනකින් දැනෙන්නේ නැහැ. හැමදේම බලාගෙන ඉන්නවා. ඒ නිසා තමයි රාත්‍රියකට කවදාවත් කම්පාවක් දැනෙන්නේ නැහැ. අවිවේකයක් දැනෙන්නේ නැහැ. විවේකයක් දැනෙන්නෙත් නැහැ. ගැටෙන්නෙත් නැහැ. ඇලෙන්නෙත් නැහැ. කිසිම මොහොතක කිසිම දෙයක් පිළිබඳ බලාපොරොත්තු නැහැ. මොකද හේතුව කිව්වම ඒවා මොකවත් දැනෙන්නේ නැහැ. ඒ රාතේකුගේ නියම ස්වභාවය තමන් තුළින් තමන් දකින්න නම් මේ හැම දෙයක් තුළම මේ කියන අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒකක්වත් බලාපොරොත්තු නොවි ඉන්න ඕනේ. බලාපොරොත්තු ඇදුවට කමක් නැහැ. දුක අට නොගන්න බලාපොරොත්තු. ගිලම්පස එකක් නොලැබුණත් හරි සන්තෝසයි. සන්තෝසයි. ලැබෙන්නේ සන්තෝසයි. එයි දුකකට ගන්නෑ. ගිලම්පස එකක් ලැබුණොත් සන්තෝසයි. හැබැයි ලැබුණේ අනේ ඔක්කොමට ලැබුණා මට ලැබුණේ නැයි මම බලාපොරොත්තු හිටියා. එහෙනම් තාපසයා මේ නාම රූපත් එක්ක ජීවත් වෙනකොට හැම මොහොතෙම දක්ෂ වෙන්න ඕනේ දුක නොලැබෙන විදිහට බලාපොරොත්තු හදන්න. ආර්ය ශ්‍රාවකයා එහෙම තමයි බලාපොරොත්තු හදන්නේ. මිනිසුන්ගෙන් ප්‍රශංසා මොකවත් අවශ්‍ය නැහැ. මිනිසු ප්‍රශංසා නොකරුවට කමක් නැහැ කියලා හිතාදනවා. කවුරුත් වඳින්නේ නැහැ, කවුරුත් ප්‍රශංසා කරන්නේ නැහැ, කවුරුත් අපට ගරු කරන්නේ නැහැ, අපිට ගණන් ගන්නෙත් නැහැ. දුකක් දැනෙන්නේ නැහැ. ඇයි අපි බලාපොරොත්තු හදලා තින්නේ දුක නොලැබෙන විදියට? අපට ගරු කරන්න ඕනේ, අපිව දැක්කම නැගිටින්න ඕනේ, අපට ප්‍රශංසා කරන්න ඕනේ, අපට කීකරු වෙන්න ඕනේ, අපි කතා කරනකොට ඒ කට්ටිය හාගෙන ඉන්න ඕනේ. අර වාල්ලු වගේ අපි එක්ක ගනුදෙනු කරන්න ඕනේ. කිසියම් මොහොතක අපිට විරුද්ධ වෙන්න බෑ, එරෙහි වෙන්න බෑ, පිටුපාන්න බෑ. ඕම එකක් බලාපොරොත්තු වෙනවා. එහෙම එකක් උන් නැත්තම් පුදුමාකාර කම්පාවක්. ඇයි එහෙම එකක් අපි බලාපොරොත්තුෙන් හිටියා? ඒ නිසා ඒ දුක පැමිණියා. ආනාපාන සති භාවනා වඩනකොට භාවනා යෝගියා ඒ වැඩෙන මානසිකත්වය හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ විවේකයේ තේරුම් ගන්න ඕනේ. ඒ උදකලාව තේරුම් ගන්න ඕනේ. ඒ විවේකයේ තුලින් තමන්ට යම්කිසි නිවීමක් දැනෙනවා නම් ඒක අවබෝධයේ වැඩි වෙන්න මේ නිවීම වැඩි වෙනවා. පිරියෙන්න පිරියෙන්න ඒ විවේකයේ අඩු වෙනවා. එහෙනම් මම වැරදි වැඩ කරුවොත්, මම ගොඩාක් දුස්සීල වුණොත්, සීලය රකින්න නැතුව මට හොන විදිහට මම ජීවත් වුණොත් අන්න මගේ නිවීම අඩු වෙගෙන යනවා. තව තවත් සිල්වත් වුණොත්, තව තවත් ගුණවත් වුණොත් අර නිවීම වැඩි වෙගෙන යනවා. එහෙනම් මේක පවතින්නේ නැහැ. එහෙනම් ඒක පවතින්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස කරනකොට මට ගොඩාක් විවේකයි. හැබැයි මේ විවේකේ පවතින්නේ ඇත්ත තමයි. විවේකේ පවතින්නේ කොහමද? මාර්ගේ වැඩිලා ඉවර නැත්තම්. මේ ලෝකේ නිවැරදිම විවේකයෙන් ඉන්න තැනත්තා කවුද කියලා අහුවම මේ රාතන් වහන්සේ. ඇයි? උන්වහන්සේ විවේකේ හඳුරන්නේ නැති නිසාම උන්වහන්සේ විවේකයටපත් වෙනවා. අද අපි විවේකේ හඳුරනවා අපේ තියෙන කාර්යබහුලතාවයට. ඇත්තටම තාපසයාට විවේකේ දැනෙනවද නැහැ? කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ. මට දැනෙලත් නැහැ. විවේකයක් මට දැනෙනවා නම් ඒ දැනෙන්නේ මගේ තියෙන කාර්යබහුලතාවයටයි විවේකේ දැනෙන්නේ. යම්කිසි මොහොතක මට සැනසීමක් දැනෙනවද නැහැ? සැනසීමක් දැනෙනවා නම් මගේ සංකීර්ණභාවයටයි ඒ සැනසීම දැනෙන්නේ. මගේ ಗುಣ මට දැනෙනවා. ඉස්සරට වඩා මං හොඳයි කියලා දැනෙනවා. ඒ දැනෙන්නේ මොකටද? මන් තුළ තියෙන දුස්සීලභාවයටයි ඒ ಗುಣ දැනෙන්නේ. උප්පත්තියෙන් සිල්වතෙන්. උප්පත්තියෙන් අනාගාමී. එයාට සිල්වත් භාවය දැනෙනවද නැහැ? එයා සිල් හතේ අරගෙන ආපු කෙනෙක්. එයා සීලියත් එක්ක ජාති සෝතාපන්න වෙලා ආපු කෙනෙක්. එයාට සීලය දැනෙන්නේ නැහැ. එයා ඒ සීලය පිළිබඳ පාරට්ටු කරන්නේ වටිනාකමක් නැයි. එයා සීලය තුල හපු නිසා. අද මම රකින දස සීලිය ප්‍රතිමෝක්ෂේ මට වටින්නේ ඇයි? මට තියෙන දුස්සීල භාවය. මගේ තුල මන් තුල පවතින ඒ අසත්පුරුෂ භාවයටයි මගේ සිලවන්ත භාවය දැනෙන්නේ. මං තුල පවතින අවිවේකයට තමයි මගේ විවේකය මට දැනෙන්නේ. මට නෙමෙයි දැනෙන්නේ. තමන් තාම විවේකයේ බවට පත් වෙලා නැහැ. තාම මගේ ජීවිතය කලබලයි, සංකීර්ණයි, අවිවේකයි. අන්න ඒ අවිවේක භාවයට විවේකය දැනෙනවා, සංකීර්ණ භාවයට සානිය දැනෙනවා. කලබලකාරීත්වයට අනුව සංසුම් භාවය දැන් නම් ඉස්සර වගේ මං කලබල නැහැ. ඒක දැනෙන්නේ අර කලබල ජීවිතයට චරිතයට සාපේක්ෂව. උප්පත්තියම සංවර නම් එයාට ඒක දැනෙන්නේ නැහැ. එහෙනම් නිවීමයි දැනෙන්නේ. තාම නිවිලා නැහැ. තාම පැවැත්ම තුල ඉන්නවා. තාම ඒ පැවැත්ම Taman තුල නඩත් වෙනවා. ඒ නිසා තමයි නිවීම දැනෙන්නේ. එහෙනම් ඒ නිවීමත් මගේ කලබලකාරීත්වයට මගේ පැවැත්මට දැනෙනවා මිසක් මට දැනෙන එකක් නෙමෙයි. ඒක මට දැනුණා කියලා දැනුනාම ආනාපාන සතිය වැරදුනා. කමඨාන වැරදුනා භාවනා යෝගියාට. ඇයි? එයා දැනගත්තා දැන් මට නිවීමක් දැනෙනවා. ආස්වාස ප්‍රාස්වාස තුලින් දැන් නම් ගොඩාක් සෑල්ලුයි මට. සෑල්ලුව දැනෙන්නේ එයාට නෙමෙයි. එයාගේ කලබලකාරීත්වයට. නිවීම දැනෙන්නේ එයාගේ පැවැත්මට එයාට නෙමෙයි. එයා ඒක දන්නේ නැහැ. ඒක අඳුරගත්තේ නැහැ. ඒ නිසා එයා හිතනවා ඕම් මට නිවීම දැන් නම් හරියටම හරි කමටන දැන් මම නිරෝධ වෙනවා. දැන් මේ රාත් වෙන්න මම යන ගමන් කියලා එයාට හිතෙනවා. රාතේකට නිවීමක් දැනෙන්නේ නැහැ. නිවුණට පස්සේ වතුර වලට වතුර ගෑවුවට ඒක දැනෙන්නේ නැහැ. එම එකක් නැහැ එතන. එහෙනම් නිවීම දැනෙන්නෙම මගේ පැවැත්මට මන්තුල පවතින පුතුජන ස්වභාවයටයි මේ නිවීම දැනෙන්නේ. එහෙනම් මේ නිවීම දැනෙන්නේ නැති විදිහට නිවෙන්න ඕනේ. මේ නිවීම නිරෝධ වෙන්න ඕනේ. ඇයි? රාතේකට නිවීම දැනෙන්නේ නැත්තම් ඒ දැනෙන නිවීමත් නිරෝධ වෙන්න එපායි. ඒ නිවීම නිරෝධ වෙන්නේ කොහමද? මන්තුල පැතින පැවැත්ම සම්පූර්ණ නිරෝධ වුණාම ඒ දැනෙන නිවීම නිරෝධ වෙලා යනවා. රාතා නිවිච්ච කෙනෙක්. හැබැයි නිවීම අඳුරනවද නැහැ? නිවීම හඳුරනවා නම් ඒ කියන්නේ එයා පැවැත්මත් අඳුරනවා. එහෙනම් එයා තාම රාත් වෙලා නැහැ. එයා සමහරට ඵලයක ඉන්න පුළුවන්. තාම රාත් වෙලා නැහැ. ඇයි? පැවැත්ම අඳුරන්නෙත් නැහැ, නොපැවැත්ම අඳුරන්නෙත් නැහැ. නිවීම අඳුරන්නෙත් නැහැ, කැළඹීම අඳුරන්නෙත් නැහැ. නිවිච්ච කෙනාට මේ දෙකම තේරෙන්නේ නැහැ. එහෙනම් අපේ මාර්ගය තුළ අපි වඩන කමඨාන තුළ අනන්ත ප්‍රමාණ මේ වගේ පොඩි පොඩි දෝෂ තියෙනවා. ඒ දැනෙන දැනීම ඇත්තටම මට දැනෙනවද? මේ විවේකයේ මට දැනෙන්නේ නැහැ. මම හරි කලබල චරිතයක්. ඒ කලබල සාර්ථක දැන් පැයක් විතර මම තැම්පත් වෙලා හිටියනේ. ආයේ තැම්පත් භාවයේ ලොකු වෙනසක් වෙනයි. මම එක විනාඩියක්වත් ඉන්නේ නැහැ නේ එක තැනක. ඒට දුවනවා, මේට තුන බල්ටියක් ගන්නවා, උඩින් පැනලා යනවා. මගේ කලබලකාරීත්වයටයි මේ සංවරය දැනෙන්නේ. මන් තුල හරියට අඩුපාඩු තිබුණා. ඒ අඩුපාඩු වලට සාපේක්ෂවයි මේ සිල්වත් භාවය දැනෙන්නේ. මගේ පැවැත්මට මගේ තුල පවතින පැවැත්මට තමයි මේ නිවීම දැනෙන්නේ. එහෙනම් මට නෙමේ දැනෙන්නේ. බලන්නේ නිවීම පවා ඒ භාවනා යෝගය තමන්ගේ කරගන්නේ. ඒ විවේකයට අයිතිවාසිකම් කියන්නේ. ඒකත් නිරෝධ කරනවා. ඒකත් නිරෝධ කරනවා. ඇයි? නිවීමට යන කෙනා ඒ වලට අහුවෙන්නේ නැහැ. සියුම් ලෙස අහුවෙන අකුසල මොනවද කියලා අහුවා මේවා තමයි සියුම් ලෙස අහුවෙන්නේ. මේවා සියුම් දේවල්. මාරයා දන්නවා මෙයාට ලොකු දේවල් වලින් අල්ලන්න බෑ. මෙයාට දැනුම වැඩි. මෙයා බුදුබණ හොඳට හඳුනනවා. ඒ නිසා මෙයාට දෙන්නුන සියුම් තැන. සියුම් තැන දුන්න ගම අපි අහුවෙනවා. මන් තුල ද්වේෂය තියෙන නිසා තමයි තරහා යන්නේ. මට නෙමෙයි තරහා යන්නේ, මන් තුල පවතින ද්වේෂයටයි තරහා යන්නේ. ඒක දැනගත්තම පුදුම වැඩි ද්වේෂය තාම ඇදිලා නැහැ නේ. ඒක දකින්න ඒ භාවනා යෝගයට ඊට පස්සේ ද්වේෂය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මේ හැම කෙලෙස්යක්ම තමන්ට නෙමෙයි දැනෙන්නේ. තමන් තුල තියෙන මොනාර එක මානසිකත්වයට දුර්වලකමටයි දැනෙන්නේ. ඒක භාවනා යෝගියා ඒ කමඨාන වඩනකොට නිතරම ඒක පිළිබඳ සීයෙන් ඉන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. සීයුම් තැන් ඒ වැරදෙන තැන්. නිරෝධ සමාපත්තියට වෙනකන් ඒ වැරදිච්ච තැන් නිවැරදි කරගෙන කරගෙන යන්න ඕනේ ඉදිරියට. එහෙම යනකොට ඒ මාර්ගය වැඩෙනවා. තවත් ශ්‍රේෂ්ඨව වැඩෙනවා. වෙන මොනාරි ප්‍රශ්න ගැටලු තියෙනවද මාර්ගය පිළිබඳව කමඨාන් පිළිබඳව?